మధ్యమ నికాయు 2.2.6 లతుకి కోపమ సుత్తం ఏవం మే సుతం ఏకం సమయం భగవా అంగుత్తరాపేసు విహరతి ఆపనం నామ అంగుత్తరాపానం నిగము అథకు భగవా పుంబన్ సమయం నివాసిత్వా పంతచీవరం ఆదాయ ఆపనం పిండాయ పావిసి ఆపనే పిండాయ చరిత్వా పంచాభత్తం పిండపాత పటికంతో యేనన్యతరో వనసండో తేనుపసంకమి దివా విహారాయ తం వనసండం అంజోగహిత్వా అన్యతరస్మిన్ రుక్ఖమూలే దివా విహారం నిషేధి ఆయస్మాపిఖో ఉదాయి పుంబన్ సమయం నివాసిత్వా పంతచీవరం ఆదాయ ఆపనం పిండాయ పావిసి ఆపనే పిండాయ చరిత్ర పంచాభత్తం పిండపాత పటికంతో ఏన సోవన సండో తేనుపసంకమి దివా విహారాయ తం వన సండం అంజోగహిత్వా అన్యతరస్మిన్ రుక్ఖమూలే దివా విహారం నిషేధి అథకో ఆయస్మతో ఉదాయిస్స రహోగతస్స పతిసల్లీనస్స ఏవం చేతసో పరివితంకో ఉదపాది బహున్నం వతనో భగవా దుఃఖధమ్మానం అపహంత బహున్నం వతనో భగవా సుఖధమ్మానం ఉపహంత బహున్నం వతనో భగవా అకుశలానం ధమ్మానం అపహంత బహున్నం వతనో భగవా కుశలానం ధమ్మానం ఉపహంతతి అథకో ఆయస్మా ఉదాయి సాయం సమయం పతిసల్లానా ఉట్టితో ఏన భగవా తేనుపసంకమి ఉపసంకమిత్వా భగవంతం అభివాదిత్వా ఏకమంతం నిషేధి ekamantaṃ nisinno kho āyasmā udāyi bhagavantaṃ etad vocha idh maiham bhante raho gatassa patisallinassa evaṃ cetaso parivitakko udapādi bahunnaṃ vatano bhagavā peyāla kusalānaṃ dhammānaṃ upahattāti mayaṃ hi bhante pubbe sāyanyeva bhuñjāma pāto ca divā ca vikāle ahukoso bhante samayo yam bhagavā bhikkhu āmantesi ingatum he bhikkhave etaṃ divā vikāla bhojanaṃ pajahatāti tassa maiyam bhante ahudeva anyatattaṃ ahudomanassaṃ yampino saddhā gāhapatikā divā vikāle panītaṃ khādanīyaṃ bhojanīyaṃ denti tassa pino bhagavā pahānamāha tassa pino sugato patinissanga mahāti te mayam bhante bhagavati pemañca gāravañca hirinca ottappañca sampassamāna evaṃ taṃ divā vikāla bhojanaṃ pajahimha te mayā bhante sāyañca bhuñjāma pāto ca ahukoso bhante samayo yam bhagavā bhikkhu āmantesi ingatum he bhikkhave etaṃ rattiṃ vikāla bhojanaṃ pajahatāti tassa maiyam bhante ahudeva anyatattaṃ ahudomanassaṃ yampino ime sandvinnaṃ bhattānaṃ panīta saṅkhātataraṃ tassa pino bhagavā pahānamāha tassa pino sugato patinissanga mahāti bhūta pubbam bhante anyataro puriso divā supeyyaṃ labhitvā eva māha anda ca imaṃ nikkhipata sāyaṃ sabbeva samaggā bhuñjissāmāti yākāci bhante saṅkhatiyo sabbātārattiṃ appādivā ते मयं भन्ते भगवति पेमंच गारवंच हिरिंच उत्तपंच संपस्समाना एवं तरितिं विकाल भोजनं पजहिम्हा भूतपुब्बं भन्ते भिक्खु रत्तंधकारतिमिसायं पिंडाय चरंता चंदनिकंपे पविसंति ओलिगल्लेपि पपतंति कंटकावट्टंपि आरोहंति सुत्तंपि गाविं आरोहंतिं मानवेहिपि समागच्छन्ति कथकम्मेहिपि अकथकम्मेहिपि मातु गामोपि ते असद्धम्मेन निमन्तेति भूतपुब्बाहं भन्ते रत्तंधकारतिमिसायं पिंडाय चरामि अंधसाखो मं भन्ते अन्यतरा इत्थि विज्जन्तरिकाय भाजनं धोवन्ति दिस्न्वा मं भीता विस्सरमकासि अम्भुं मे पिसावचो वतमन्ति एवं उत्ते अहं भन्ते तं इत्थिं एतदवोचं नाहं भगिनि पिसाचो भिक्खु पिंडाय थितोति भिक्खुस्स आतुमारि भिक्खुस्स मातुमारि चरन्ते भिक्खु तिन्हेन गोविकन्तनेन कुञ्चि परिकन्तो नत्वेवयं रत्तंधकारतिमिसायं कुञ्चिहेतु पिण्डाय चरसीति तस्स मह्यं भन्ते तदनुसरतो एवं होति बहुन्नं वतनो भगवा दुःखधम्मानं अपहत्ता बहुन्नं वतनो भगवा सुखधम्मानं उपहत्ता बहुन्नं वतनो भगवा अकुसलानं धम्मानं अपहत्ता बहुन्नं वतनो भगवा कुसलानं धम्मानं उपहत्ताति एवमेव पनुदाई धे कच्चे मोघपुरिसा इदं पजहताति मया उच्चमानाते एव माहंसु किं पनिमस्स अपमत्तकस्स ओरमत्तकस्स अधिसल्लिखत्वेवायं समनोति ते तन्येव नप्पजहन्ति मयि च अपपञ्चयं उपट्ठापयन्ति ये च भिक्खु सिक्खाकामा තේසං තං උදායි හෝති බලවම් බන්ධනං දල්හම් බන්ධනං තිරං බන්ධනං අපූතිකම් බන්ධනං තුල්ලෝ කලිංගරු සේයථාපි උදායි ලටුකිකා සකුණිකා පූතිලතාය බන්ධනේන බන්ධා තත්තේව වධංවා බන්ධංවා මරණංවා ආගමේති යෝනුකෝදායි ඒවං වදෙය ඒන සාලටුකිකා සකුණිකා පූතිලතාය බන්ධනේන බන්ධා තත්තේව වධංවා බන්ධංවා මරණංවා ආගමේති තංහිතස්සා අබලං බන්ධනං දුම්බලං බන්ධනං පූතිකම් බන්ධනං අසාරකම් බන්ධනන්ති සම්මානුකෝසෝ උදායි වදමානු වදෙයාති නොහේතම් බන්තේ ඒන සාභන්තේ ලටුකිකා සකුණිකා පූතිලතාය බන්ධනේන බන්ධා තත්තේව වධංවා බන්ධංවා මරණංවා ආගමේති තංහිතස්සා බලවං බන්ධනං දල්හං බන්ධනං තිරං බන්ධනං අපූතිකම් බන්ධනං තුල්ලෝ කලිංගරෝති ඒවමේව කෝදායි ධේකච්චේ මෝඝපුරිසා ඉදම් පජහතාති මයා උච්චමානාතේ ඒව මාහන්සු කිං පනිමස්ස අප්පමත්තකස්ස ඕරමත්තකස්ස අධිසල්ලිඛතේවායං සමනෝති තේ තඤ්ඤේව නප්පජහන්ති මෛච අප්පච්චයං උපට්ඨාපෙන්ති ඒච භික්ඛු සික්ඛාකාම තේසං තං උදායි හෝති බලවං බන්ධනං දල්හං බන්ධනං තිරං බන්ධනං අපූතිකම් බන්ධනං තුල්ලෝ කලිංගරු ඉධ පනුදායි ඒකච්චේ කුලපුත්තා ඉදං පජහතාති මයාවුච්චමානා තේ ඒව මාහන්සු කිම් පනිමස්ස අප්පමත්තකස්ස ඕරමත්තකස්ස පහතබ්බස්ස යස්සනෝ භගවා පහනමාහ යස්සනෝ සුගතෝ පටිනිස්සංගමාහති තේ තඤ්ඤේව පජහන්ති මෛචන අප්පච්චයං උපට්ඨාපෙන්ති ඒච භික්ඛු සික්ඛාකාම තීතං පහය අම්පොසුක්කා පන්නලෝම පරදවුත්තාමිගභූතේන චේතසා විහරන්ති තේ සන්තං උදායිහෝති අබලං බන්ධනං දුම්බලං බන්ධනං පූතිකං බන්ධනං අසාරකං බන්ධනං සේයථාපි උදායිරඤ්ඤෝනාගෝ ඊසාදන්තෝ උම්බුල්ලවාභිජාතෝ සංගාමාවචරෝ දල්හේහි වරත්තේහි බන්ධනේහි බද්ධ ඊසකඤ්ඤේව කායං සන්නාමිත්වා තානි බන්ධනානි සංචින්දිත්වා සම්පදාලෙත්වා ඒන කාමං පක්කමති යෝනුකෝදායි ඒවං වදෙය යේහි සෝරඤ්ඤෝනාගෝ ඊසාදන්තෝ උම්බුල්හවාභිජාතෝ සංගාමාවචරෝ දල්හේහි වරත්තේහි බන්ධනේහි බද්ධ ඊසකඤ්ඤේව කායං සන්නාමිත්වා තානි බන්ධනානි සංචින්දිත්වා සම්පදාලෙත්වා යේන කාමං පක්කමති තංහි තස්ස බලවම් බන්ධනං දල්හම් බන්ධනං තිරං බන්ධනං අපූතිකම් බන්ධනං තුල්ලෝ කලිංගරෝති සම්මානුකසෝදායි වදමානෝ වදෙයාති නොහේතම් බන්තේ යේහි සෝභන්තේ රඤ්ඤෝනාගෝ ඊසාදන්තෝ උම්බුල්ලවාභිජාතෝ සංගාමාවචරෝ දල්හේහි වරත්තේහි බන්ධනේහි බද්ධෝ ඊසකඤ්ඤේව කායං සන්නාමිත්වා තානි බන්ධනානි සංචින්දිත් සම්පදාලෙත්වා යේන කාමං පක්කමති තංහි තස්ස අබලං බන්ධනං දුම්බලං බන්ධනං පූතිකං බන්ධනං අසාරකං බන්ධනන්ති ඒවමේව කෝඋදායි ඉදේකච්චේ කුලපුත්තා ඉදං පජහතාතිමයා උච්චමානාතේ ඒවමාහන්සු කිං පනිමස්ස අප්පමත්තකස්ස ඕරමත්තකස්ස පහතබ්බස්ස යස්සනු භගවා පානමාහ යස්සනු සුගතෝ පටිනිස්සංගමාහති තේතඤ්ඤේව පජහන්ති මෛචන අප්පච්චයං උපට්ඨාපෙන්ති ඒච භික්ඛු සික්ඛාකාම තේතම් පහය අම්පොසුක්කා පන්නලෝම පරදවුත්තා මිගභූතේන චේතසා විහරන්ති තේ සන්තං උදායෝති අබලම් බන්ධනං දුම්බලං බන්ධනං පූතිකම් බන්ධනං අසාරකම් බන්ධනං සේයථාපි උදායි පුරිසෝ දලින්දෝ අස්සකෝ අනාල්හියෝ තස්සස්ස ඒකං අගාරකං ඕලුංග විලුංගං කාකාතිදායින්න පරමරූපං ඒකා කටෝපිකා ඕලිංග විලුංගාන පරමරූපා ඒකිස්සා කුම්භියා ධඤ්ඤ සම්වාපාකන්න පරමරූපං Delete the word dhanya samavapakam. Ekissa kumbhiya dhanya samavapakam na paramarupam. Eka jayika na paramarupa. සෝ ආරාමගතම් භික්ඛුං පස්සේය සුධෝතහත්ථ පාදං මනුඤ්ඤං භෝජනං භුත්තාවින් සීතාය ඡායාය නිසින්නං අධිචිත්තේ යුත්තං තස්ස ඒවමස්ස සුඛංවත භෝ සාමඤ්ඤං ආරෝග්‍යංවත භෝ සාමඤ්ඤං සෝවතස්සංයෝහං කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මානගාරියං පම්බජෙයන්ති සෝන සක්කුණෙය ඒකං අගාරකං ඕලුංග විලුංගං කාකාතිදායින්න පරමරූපං පහාය ඒකං කටෝපිකං ඕලුංග විලුංගං න පරමරූපං පහාය ඒකිස්සා කුම්භියා ධඤ්ඤ සමවාපකං න පරමරූපං පහාය ඒකං ජායිකං න පරමරූපං පහාය කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මානගාරියං පම්බජිතුං යෝනුකෝදායේවං වදෙය්‍ය හි සෝ පුරිසෝ බන්ධනේ බන්ධෝන සංකෝති ඒකං අගාරකං ඕලුංග විලුංගං පියාල ඒකං ජායිකං න පරමරූපං පහාය කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මානගාරියං පම්බජිතුං තං හිතස්ස අබලම් බන්ධනං දුම්බලම් බන්ධනං පූචිකං බන්ධනං අසාරකං බන්ධනන්ති සම්මානුකස උදායි වදමානු වදෙයාති නොහේතම් භන්තේ ඒහිසෝ භන්තේ පුරිසෝ බන්ධනේ බද්ධු නසංකෝතිඒකං අගාරකං ඕලුංග විලුංගං කාකාතිදායින්න පරමරූපං පහාය ඒකං කටෝපිකං ඕලුංග විලුංගං න පරමරූපං පහාය ඒකිස්සා කුම්භියා ධඤ්ඤ සමවාපකං න පරමරූපං පහාය ඒකං ජායිකං න පරමරූපං පහාය කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අත්ඡාදෙත්වා අගාරස්මානගාරියම් පබ්බජිතුං තං හිතස්ස බලවම් බන්ධනං දල්හම් බන්ධනං තිරං බන්ධනං අපූතිකම් බන්ධනං තුල්ලෝ කලිංගරෝති ඒවමේව කෝදායි දේකච්චේ මෝඝපුරිසා ඉදං පජහතාති මයා උච්චමානාතේව මාහන්සු කිං පනිමස්ස අප්පමත්තකස්ස ඕරමත්තකස්ස අධිසල්ලිකතේවායං සමනෝති තේ තඤ්ඤේව නප්පජහන්ති මෛච අප්පච්චයං උපට්ඨාපෙන්ති ඒච භික්ඛු සික්ඛාකාම තේ සන්තං උදායි හෝති බලවම් බන්ධනං දල්හම් බන්ධනං තිරං බන්ධනං අපූතිකං බන්ධනං තුල්ලෝ කලිංගරු සේයථාපි උදායි ගාපතිවා ගාපතිපුත්තෝවා අණ්ඩු මහද්ධනු මහභෝගු නේකානං නික්ඛගණානං චයෝ නේකානං ධඤ්ඤගණානං චයෝ නේකානං කෙත් ගණානංචයෝ නේකානං වත්තුගණානංචයෝ නේකානං භරියාගණානංචයෝ නේකානං දාසගණානංචයෝ නේකානං දාසිගණානංචයෝ සෝ ආරාමගතම් භික්ඛුං පස්සේය සුධෝත හත්ථ පාදං මනුඤ්ඤ භෝජනම් භුත්ථාවින් සීතාය ඡායාය නිසින්නං අධිචිත්තේ යුත්තං තස්ස ඒවමස්ස සුඛං වත භෝ සාමඤ්ඤං ආරෝග්‍යං වත භෝ සාමඤ්ඤං සෝ අතස්සං යෝහං කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡා දෙත්වා අගාරස්මානගාරියං පබ්බජෙයන්ති සෝසක්කුනෙයනේකානි නික්කගනානි පාය නේකානි ධඤ්ඤගනානි පාය නේකානි කෙත්තගනානි පාය නේකානි වත්තුගනානි පාය නේකානි භරියාගනානි පාය නේකානි දාසගනානි පාය නේකානි දාසිගනානි පාය කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡා දෙත්වා අගාරස්මානගාරියං පබ්බජිතුං යෝනුකෝදායේවං වදේය ඒහි සෝගාපතිවා ගාපතිපුත්තෝවා බන්ධනේහි බද්ධෝ සක්කෝති පෙයාල නේකානි දාසීගනානි පාය කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡා දෙත්වා අගාරස්මානගාරියං පබ්බජිතුං තංහිතස්ස බලවම් බන්ධනන් දල්හම් බන්ධනං තිරම් බන්ධනං අපෝතිකම් බන්ධනං තුල්ලෝ කලිංගරෝති සම්මානුකසෝදායි වදමානී වදෙයාති නොහේතම් භන්තේ ඒසෝභන්තේ ගහපතිවා ගහපතිපුන්තෝවා බන්ධනේහි බද්ධෝ සක්කෝති නේකානි නික්ඛගනානි පාය නේකානි ධඤ්ඤගනානි පාය නේකානි කෙත්තගනානි පාය නේකානි වත්තුගනානි පාය නේකානි භරියාගනානි පාය නේකානි දාසගනානි පාය නේකානි දාසිගනානි පාය කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡා දෙත්වා අගාරස්මානගාරියම් පබ්බජිතුං තංහිතස්ස අබලම් බන්ධනං දුම්බලම් බන්ධනං පූතිකම් බන්ධනං අසාරකම් බන්ධනන්ති ඒවමේව කෝදායි ධේකච්චේ කුලපුත්තා ඉදම් පජහතාති මයා උච්චමානාතේව මාහන්සු කිං පනිමස්ස අම්පමත්තකස්ස ඕරමත්තකස්ස පහතම්බස්ස යස්සනෝ භගවා පහනමාහ යස්සනෝ සුගතෝ පටිනිස්සංගමාහාති තේ තඤ්ඤේව පජහන්ති මෛචන අම්පච්චයං උපට්ඨාපෙන්ති යේච භික්ඛු සික්ඛාකාම තේතං පහාය අම්බසුක්ඛා පන්නලෝම පරදවුත්තා මිගභූතේන චේතසා විහරන්ති තේ සන්තං උදායි හෝති අබලම් බන්ධනං දුම්බලම් බන්ධනම් පූතිකම් බන්ධනං අසාරකම් බන්ධනං චත්තාරෝමේ උදායි පුංගලා සන්තෝ සංවිජ්ජමානාලෝකස්මින් කතමේ චත්තාරෝ ඉදුදායි ඒකච්චෝ පුංගලෝ උපධි පහනාය පටිපන්නෝහති උපධි පටිනිසංගාය තමේනං උපධි පහනාය පටිපන්නං උපධි පටිනිසංගාය උපධි පටි සංයුත්තා සරසංකප්පා සමුදාචරන්ති සෝතේ අධිවාසේති නප්පජහතින විනෝදේති නභ්‍යන්ති කරතින අනභාවංගමේති ඉමංකෝ අහං උදායි පුංගලං සංයුත්තෝති වදාමි නොවිසංයුත්තෝ තංකෙස්ස හේතු ඉන්ද්‍රය වේමත්තතාහිමේ උදායි ඉමස්මින් පුංගලේ විදිතා ඉද පනුදායි ඒකච්චෝ පුංගලෝ උපධි පහනාය පටිපන්නෝහති උපධි පටිනිසංගාය තමේනං උපධි පහනාය පටිපන්නං උපධි පටිනිසංගාය උපධි පටි සංයුත්තා සරසංකප්පා සමුදාචරන්ති සෝතේනාධිවාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවංගමේති ඉමං පිඛෝ අහං උදායි පුංගලං සංයුත්තෝති වදාමි නොවිසංයුත්තෝ තං කිස්ස හේතු ඉන්ද්‍රිය වේමත්තතාහිමේ උදායි ඉමස්මින් පුංගලේ විදිතා ඉද පනුදායි ඒකච්චෝ පුංගලෝ උපධි පහනාය පටිපන්නෝහති උපධි පටිනිසංගාය තමේනං උපධි පහනාය පටිපන්නං උපධි පටිනිසංගාය කදාචිකරහචි සති සම්මෝසා උපධි පටි සංයුත්තා සරසංකප්පා සමුදාචරන්ති දන්ධ උදායි සතුප්පාදෝ अथ खोनं खिप्पमेव पजहति विनोदेति व्यान्ति करोति अनुभवं गमेति सेयथापि उदाय पुरिसो दिवस संतत्ते अयो कटाहे द्वे वातीनि वा उदक फुसितानि निपातेय दन्ध उदाय उदक फुसितानं निपातो अथ खोनं खिप्पमेव परिङ्खयं परियादानं गच्छेय एवमेव खो उदाय इधे कञ्चो पुंगलो उपधिपहानाय पटिपन्नो होति उपधिपटिनिसंसंगाय तमेनं उपधिपहानाय पटिपन्नं उपधिपटिनिसंसंगाय कदाचि करहचि सति सम्मोसा उपधिपटि संयुक्ता सरसंकप्पा समुदाचरन्ति दन्ध उदाय सतुपादो अथ खोनं खिप्पमेव पजहति विनोदेति व्यान्ति करोति अनुभवं गमेति इमं पिखो अहं उदाय पुंगलं संयुत्तोति वदामि नो विसंयुत्तो तं किस्स हेतु इन्द्रिय वेमत्तताहि मे उदाय इमस्मिं पुंगले विदिता इध पानुदाय एकच्चो पुंगलो उपधि दुःखस्स मूलन्ति इति विदित्वा निरुपधि होति उपधिसंखये विमुत्तो इमं खो अहं उदाय पुंगलं विसंयुत्तोति वदामि नो संयुत्तो तं किस्स हेतु इन्द्रिय वेमत्तताहि मे उदाय इमस्मिं पुंगले विदिता पञ्चखो इमे उदाय कामगुना कत मे पञ्च चक्खुविञ्ञेयारूपा इत्थाकन्तामनापापियरूपा कामोपसंहिता रजनीया सोतविञ्ञेया सन्दा पेयाल घानविञ्ञेयागन्धा पेयाल जिह्वाविञ्ञेयारसा पेयाल कायविञ्ञेयाफुट्ठम्बा इत्थाकन्तामनापापियरूपा कामूप संहिता रजनीया इमे खोदाय पंचकाम गुना यं खोदाय इमे पंचकाम गुने पटिच्च उपपद्यते सुखं सोमनस्सं इदं वुञ्चते कामसुखं मीलसुखं पुथुञ्जनसुखं अनरियसुखं न सेवितब्बं न भावितब्बं न बहुलीकातब्बं भायितब्बं एतस्य सुखस्साति वदामि इधुदाय भिक्खु विविच्चे कामेहि विविच्च अकुसलेहि धम्मेहि सवितक्कं सविचारं विवेकजं पीति सुखं पठमं ध्यानं उपसंपज्ज विहरति वितक्क विचारानं उपसम अध्यत्तं संपसादनं चेतसो एकोदिभावं अवितक्कं अविचारं समाधिजं पीति सुखं द्वितीयं ध्यानं पेयाल तृतीयं ध्यानं पेयाल चतुर्थं ध्यानं उपसंपज्ज विहरति इदं उच्यते निक्खं सुखं पविवेकसुखं उपसंसुखं संबोधसुखं आसेवितब्बं भावितब्बं बहुलीकातब्बं न भायितब्बं एतस्य सुखस्साति वदामि इधुदाय भिक्खु विविच्चेव कामेहि पेयाल पठमं ध्यानं उपसंपज्ज विहरति इदं खो अहं उदाय इञ्जितस्मिं वदामि किञ्च तत्थ इञ्जितस्मिं यदेव तत्थ वितक्कविचारा अनिरुद्धा हन्ति इदं तत्थ इञ्जितस्मिं इधुदाय भिक्खु वितक्कविचारानं उपसम पेयाल द्वितीयं ध्यानं उपसंपज्ज विहरति इदं पिखो अहं उदाय इञ्जितस्मिं वदामि किञ्च तत्थ इञ्जितस्मिं यदेव तत्थ प्रीतिसुखं अनिरुद्धं होति इदं तत्थ इञ्जितस्मिं इधुदाय भिक्खु प्रीतिया च विरागा पेयाल तृतीयं ध्यानं उपसंपज्ज विहरति इदं पिखो अहं उदाय इञ्जितस्मिं वदामि किञ्च तत्थ इञ्जितस्मिं යදේව තත්ත උපෙක්ඛාසුඛං අනිරුද්ධං හෝති ඉදං තත්ත ඉංජිතස්මින් ඉදුදාය භික්ඛු සුඛස්ස ච පහන දුක්ඛස්ස ච පහන පේයල චතුත්ථං ඥානං උපසම්පජ්ජ විහරති ඉදං ඛෝ අහං උදාය අනින්ජිතස්මින් වදාමි ඉදුදාය භික්ඛු විවිච්ඡේව කාමේහි පේයල පඨමං ඥානං උපසම්පජ්ජ විහරති ඉදං ඛෝ අහං උදාය අනලන්ති වදාමි පජහතාති වදාමි සම්මතික්ක මථාති වදාමි කෝච තස්ස සම්මතික්කමෝ ඉදුදාය භික්ඛු විතක්ක විචාරාණං උපසම පේයල ဒුතියං ඥානං උපසම්පජ්ජ විහරති අයන්තස්ස සම්මතික්කමෝ ඉදම් පිඛෝ අහං උදායි අනලන්ති වදාමි පජහතාති වදාමි සම්මතික්කමථාති වදාමි කෝච තස්ස සම්මතික්කමෝ ඉදුදාය භික්ඛු පීතියාච විරාගා පේයල තතියං ඥානං උපසම්පජ්ජ විහරති අයං තස්ස සම්මතික්කමෝ ඉදං භික්ඛෝ අහං උදාය අනලන්ති වදාමි පජහතාති වදාමි සම්මතික්කමථාති වදාමි කෝච තස්ස සම්මතික්කමෝ ඉදුදාය භික්ඛු සුඛස්ස ච පහන පේයල චතුත්ථං ඥානං උපසම්පජ්ජ විහරති අයං තස්ස සම්මතික්කමෝ ඉදං භික්ඛෝ අහං උදාය අනලන්ති වදාමි පජහතාති වදාමි සම්මතික්කමථාති වදාමි කෝච තස්ස සම්මතික්කමෝ ඉදුදාය භික්ඛු සම්බසරූප සංඥානං සම්මතික්කම පටිඝ සංඥානං අත්ථංගම නානත්ත සංඥානං අමනසිකාරා අනන්ත ආකාසෝති ආකාසානං චායතනං උපසම්පජ්ජ විහරති අයං තස්ස සම්මතික්කමෝ ඉදං භික්ඛෝ අහං උදාය අනලන්ති වදාමි පජහතාති වදාමි සම්මතික්කමථාති වදාමි කෝච තස්ස සම්මතික්කමෝ ඉදුදාය භික්ඛු සම්බසෝ ආකාසානං ඡායතනං සම්මතික්කම් අනන්තං විඤ්ඤානන්ති විඤ්ඤාණං චායතනං උපසම්පජ්ජ විහරති අයං තස්ස සමතික්කමෝ ඉදම්පිඛ අහං උදායි අනලන්ති වදාමි පජහතාති වදාමි සම්මතික්කමතාති වදාමි කෝචතස්ස සම්මතික්කමෝ ඉදුදායි භික්ඛු සම්බසෝ විඤ්ඤාණං චායතනං සම්මතික්කම්ම නත්ථි කිංචේති ආකින්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති අයං තස්ස සම්මතික්කමෝ ඉදම්පි කහං උදායි අනලන්ති වදාමි පජහතාති වදාමි සම්මතික්කමතාති වදාමි කෝචතස්ස සම්මතික්කමෝ ඉදුදායි භික්ඛු සම්බසෝ ආකින්චඤ්ඤායතනං සම්මතික්කම්ම නේව සංඥානා සංඥායතනං උපසම්පජ්ජ විහරති අයං තස්ස සම්මතික්කමෝ ඉදම් පිඛ අහං උදායි අනලන්ති වදාමි පජහතාති වදාමි සම්මතික්කමතාති වදාමි කෝචතස්ස සම්මතික්කමෝ ඉදුදායි භික්ඛු සම්බසෝ නේව සංඥානා සංඥායතනං සම්මතික්කම්ම සංඥා වේදෛත නිරෝධං උපසම්පජ්ජ විහරති අයං තස්ස සම්මතික්කමෝ ඉතිඛෝ අහං උදායි නේව සංඥානා සංඥායතනස්ස පිපහානං වදාමි පස්සසිනෝ ත්වං උදායි තං සංයෝජනං අනුංවා තුලංවා යස්සාහං නෝ පහානං වදාමීති නොහේතම් භන්තේති ඉදම වාච භගවා අත්තමනෝ ආයස්මා උදායි භගවතෝ භාසිතං අභිනන්දේති ලටුකි කෝපම සුත්තං නිට්ඨිතං